විශේෂයෙන්ම පහුගිය දවස්වල උද්ඝෝෂණයකුත් තිබුණා මියන්මාරේට ගිහිල්ලා ඒ කියන්නේ මියන්මාරේදී රඳවගෙන තියෙන අපේ දීවර බෝට්ටු තුනක් 15 දෙනෙක් ඉන්නවා අතරමද එතන උසාවි ක්‍රියාවලිය වලියකුත් ගිහිලි වෙරලා ඒ අය වැඩිකරුවන් කරලා නමුත් රජයේ පැත්තෙන් මැදිහත් වීමක් නැහැ කියන එක. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දීවර අමාත්‍යාංශය හැටියට මේ මියන්මාරේ රඳවගෙන ඉන්න දීවරයින් සම්බන්ධයෙන් ඔබතුමා යම් පියවරක් අරන් තියනවද? ගරු කතානායකතුමනි මේ පිළිබඳව අපේ විදේශීය නියුතුත් එක්ක කතා කරලා තියෙනවා. මේක ඉන්දියාවේ තරම් ලේසි නෑ. අවසාන වතාවට අපි සාකච්ඡා කරලා ගනුදෙනු කරගෙන යනවා. මම හිතනවා ඉක්මනට රාජතාන්ත්‍රික මැදිහත්වීමක් තුළ මේ අයව අපිට මුදා ගන්නත් පුළුවන් වෙයි කියලා.